යෝවද තම්පාවරෝ මනුජේසු සක්කෙමුනි භගවාකතකිංචෝ පාරගතෝ බලවිරිය සමන්ගේ තම් සුගතං සරණත් මුපේමි රාග විරාග මානේජ මාසෝකම් ධම්මම සංකත මම් පාටිකූලම් මදුරමිමං පගුණං සුවිබන්තම් ධම්මනිමං සරණත් මුපේමි යත් ච දින්න මාහප්ඵල මාහෝ චතුසුචුස්සීසු පුරිස යෝගේසු අට්ඨච පුංගල ධම්ම දස්සාතේ සංගමිමං සරණත් මුපේමි චක්කවරං කිත රත්ත සුපාදෝ ලක්ඛන මණ්ඩිත ආයත පන්හි චාමර රත්ත විභූසිත පාදෝ එසහි තුයිහ පිතානරසිහෝ සංකේ කුමාර වරෝ සුකුමාලෝ ලක්ඛන බිත්තේත පුන්න සාරීරෝ ලෝක හිතාය ගතෝ නර වීරෝ එසහි තුයිහ පිතානරසිහෝ පුන්නසසංක නිභංමුඛවන්නෝ දේවනාරාන පියෝ නරනාගෝ මත්තගජින්ද විලාසිතගාමි එසහි තුයිහ පිතානරසිහෝ කත්තිය සම්භව අංගකුලිනෝ දේව මනුස්ස නමස් සිත පාදෝ සීල සමාධි පාතිත්තිත චිත්තෝ එසහි තුයිහ පිතානරසිහෝ අංජන වන්න සුනීර සුඛේසු කංචන පණ්ඨවි සුන්දලලාඨෝ ඕසලි පණ්ඩර සුන්දසුන්නෝ එසහි තුයිහ පිතානරසිහෝ ගච්ඡති නීල පාතේ විය ඡන්දෝ තාරගණ පරිවේඨිත රූපෝ සාවක මඤ්ඤ ගතෝ සමනින්දෝ එසහි තුයි හැකි තානර සංසාර සාරෝග විනීතනී සම් සන්නීත සහතම් සුචිසාරදී සං සන්දේරකං සොන්න තනුපලාසං සංලාපදේසිං පනමේ විසාසම් සංසාවිගං කේවල මෝහනාසං සන්නාහ කන්මාර රණේ විසේසං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නා සිත පාපනාසං සන්නාපදන්සින් හත ගෝර පාසං සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංගම් පනමේ රසාසං සසර සැඩසායුර නවතා නිවන් වැද සතිර නැති දිරිමත් රං පතක් ලෙද නිතර දිලෙන තුම් සදහම් දෙසන ලද වැතිර වඳිමි මගේ සම්බුදු මහිමි සඳ සැකතැන් දොරු කරන එලෙසින් මෝනසන යුදදුම් ලෙසින් මර යුදයෙහි දිවි රකින ඇසුරින් සතුට දෙන කෙලෙසුන් ඇති නසන වඳිනෙම් බැතින් සිරි සදහම් මිනි පහන සග සැප දෙන නැසිය යුතු පවු හැම නසන බව බෙමිසුනු විසුනු කර නිති ගුණ පුරන ලත් සැප දමා පර තෙර වෙත නෙත් යොමන වඳිනෙම් නිති පතා පින් සරු මහා සංගන පිපිපියුම් වනයක් ලෙසින් තුම් ලෝවි පොල මන නන්දනා අතිමහත් ගුණයෙන් නුතුම් පිරි චන්ද්‍ර මණ්ඩල සේමනා නිති දුකින් වෙලිලෝ සතුන් වෙත අමනිවන් සුව කැන්දනා බැති අත්කුසුම් මතුරා සුගත් මුනි පාකමල් පෙති වන්දනා සුගතිඳුන් හද උල්පතේ මෙත් සිහිලසින් කලතාගෙනා ලෝවිදුන් මුවතිියු මගින් නමදිය කඳක් සේවැහුණා පාපයෙන් මුදවා සතුන්දුක් වේදනා සන්සිඳුවනා ඒ අමා සදහංගගේ කිමිදී කරන්නෙමි වන්දනා නොමතලා මල්ගෙන යමින් රොන් බිඟුසලක් සේ හැසිරෙනා සිත් සතන් නොපෙලා දනන්ගේ ගම්දනව්වල වඩිමිනා මුනිතුමන් දෙසු මග යමින් සදහම් පැනින් සිත් නහවනා ඒ උතුම් මහසඟරුවන් බැතියෙන් කරන්නෙමි වන්දනා Now, I am going to reflect on the qualities of the Supreme Buddha. By reflecting on these qualities, acquiring positive thoughts in my mind, I am going to bless all the people in the world. By the power of the quality of the Supreme Buddha, may all beings in the world be well, happy, healthy and peaceful. Bhagavato Araham Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Tanta By the power of the quality of the Supreme Buddha, Arahan, worthy, may all beings in the world be well, happy and peaceful. Bhagavato Sammā sambuddha buddha guna te jena Sambe santā bhavantu sukhe tantā By the power of the quality of the Supreme Buddha, Sammā sambuddha, supremely enlightened, may all beings in the world be well, happy and peaceful. Bhagavato Vijja Charana Sampanna Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Tanta By the power of the quality of the Supreme Buddha, Vijjācharana Sampanna, endowed with knowledge and virtue, may all beings in the world be well, happy and peaceful. Bhagavato Sugata Buddha Guna Tejena සම්බේ සන්තා භවන්තු සුකේ තන්තා By the power of the quality of the Supreme Buddha, Sugata will go on. May all beings in the world be well, happy and peaceful. Bhagavato Loka Vidu Buddha Guna Tejena Sambe Santam Bhavantu Sukhe Tantam By the power of the quality of the Blessed One, Loka Vidu, nor of the world. May all beings in the world be well, happy and peaceful. Bhagavato anuttara purisa dhamma sarathi Buddha guna tejena Sambe santa bhavantu sukhe tanta By the power of the quality of the Supreme Buddha Anuttara purisa dhamma sarathi incomparable trainer of persons to be tamed. May all beings in the world be well, happy and peaceful. Bhagavato Santa Deva Manusanam Buddha guna tejena Sambe santa bhavantu sukhe tanta By the power of the quality of the Blessed One, Satta Deva Manusanam, Supreme Teacher of Gods and Men, May all beings in the world be well, happy and peaceful. Bhagavato Buddha Buddha Guna Tejena Sambe santa bhavantu sukhe tanta By the power of the quality of the Buddha, Buddha, may all beings in the world be well, happy and peaceful. Bhagavato Bhagava Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Tanta By the power of the quality of the Supreme Buddha, Blessed, may all beings in the world be well, happy and peaceful. Bhagavato Ananta Buddha Guna Tejena සම්බේ සන්තාම් භවන්තු සුඛේ තන්තාම්. By the power of this qualities of the Supreme Buddha, may all beings in the world be well, happy and peaceful. May all beings in the universe be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings in the world be well, happy and peaceful. Māyā sutto sugata sākhiya siha nādo jātakkane sapada sām vabhisaṅkha mitvā යස්මින් උදීරයි ගිරං වරලුම් බිනිම්හි තං ජාත චේතිය මහං සිරසා නමාමි. I worship the place where the Supreme Buddha was born, the Lumbini Sala Park in Nepal. Yasmin nisanja vajirasana bandhanena jatva savasana kilesa balam munindo සම්බෝධි ඥාන මවගම්ම විහාසෙ සම්මාම් තම්බෝධි චේතිය මහං සිරසා නමාමි. I worship the place where the Supreme Buddha attained enlightenment, the Bodh Gaya in India. Saṅkampayaṁ dasa sahasṁ siya loka dhātum desa siyantra bhagavāṁ වරධම්මචක්කන්. වාරාණසීපුර සමීප වනේ මිගානම් තන් ධම්මචේතිය මහං සිරසා නමාමි. I worship the place where the Supreme Buddha first time preached the Dhamma, the discourse of the Dhammacakka, Varanasi. Khatntvāna loka hita manta hitañcanātho ආසීති කෝව උපවත්තන කානනම්හි යස්මින් නිසංජ ගතවා නිරුපාදිසේසං නිම්බාන චේතිය මහං සිරසා නමාමි. I worship the place where the Supreme Buddha passed away. Upavattana Sal Park in India. Sitten siri dene maha guna muhudanam Satn hata vana bhava dukata vedanam Titn gana dura dura lana dini danam Sitten sato sinnama dimmoni danam. Ema pamanim peva so muni dana tato. Mima hama dina bala vaidek viya yuto Tama tama nana pama nindana gata yuto Mama nama dim sadaham pahadasito Siri matn bamba sira sehi paapi sina Seri yotn maha mugalan pili velina Pili vitn saru maha sangagana sovana Mudo natn bende nam dim beti pimina Dukkham panta ca nindukkha Bayam panta ca nindbhaya Sokkham panta ca nindsokkha Untu sabbe pipanino Dukin pelena satn dukin medetntva Bien pelena satn bienati vetntva Sovinte vena satn somnasn vetntva Nitin meham satn suvapasn vetntva May all beings be well, happy and peaceful. May all beings be well, happy and peaceful. May all beings be well, happy, healthy and peaceful. May all beings attain final bliss of liberation. The everlasting happiness, Nibbana, enlightenment. Sadhu, sadhu, sadhu.